පක්ෂයට විරුද්ධව මම කටයුතු කරලා නැහැ. මොකද එතන ඒ රැස්වීමේ 99%ක්ම සහභාගී වුණේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙනුවෙන් උයි මහනුවර මන්ත්‍රීවරයෙක් හැටියට මම මේ රැස්වීමට සහභාගී වුණේ. මොකද නැතිනම් ඒ සියලු දෙනා වෙනත් පක්ෂවලට ගොදුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කෙසේ වෙතත් නිල වශයෙන් අපිට දැනුම් දීමක් කරලා නැහැ. අවල් රැස්වීමට යන්න එපයි කියන කාරණේ දුරකථනයෙන්වත් අපිට දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ. මේ රැස්වීමට සහභාගී වෙන්න එපයි කියලා. ඒ නිසා මම හිතනවා විනය කඩකිරීම කිරලා නැහැ. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ආරක්ෂා කර ගැනීම වෙනත් පක්ෂවලට එක්හසු වීම වළක්වා ගැනීම සඳහා තමයි මේ රැස්වීමට මම සහභාගී වෙන්නේ.